අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්ථති මහතෝ අත්ථාය සංවත්ථති මහතෝ යෝගක්ඛේමාය සංවත්ථති මහතෝ සති සම්ප්‍රජඤ්ඤාය සංවත්ථති ඥාන දක්ඛනති ලාභාය සංවත්ථති දිස්සදම්ම සුඛයාරාය සංවත්ථති විඥා විමුක්ති ඵල සච්චේතියාය සංවත්ථති කතමෝ ඒක ධම්මෝ කායගතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සිරෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්න රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සම්ලෝකවාසී සමස්ත සත්‍යාත හිතසුව පිණිස පවත්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාව මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදෙමි. විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැරිින් මේ සාමධානව සවන් දෙත්වා අශාති මෛත්‍රයෙන් ආරාධනා කරනවා. නවම්පුර ප්‍රසලස්වා පොහෝ දවසක් නිමිති කොට ගෙන පැවැත්වනිමේ ධර්ම දේශනය තාමත්ම සීකතයුතු හේතු කාරණා රාසියක් ඇති බැවින් සාමධානව සවන්දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරාගන්ත ලැබේවා කියන අදිස්ථාන ඇති කරගනිමු. අංගුත්තරනිකායේ ඒක ධම්ම පාළියේ ඒකකනිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර පෙළකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මෙරාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. ඒ සූත්‍ර දේශනා 68න් කියෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්ථති. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්නේය. මහතෝ අත්ථාය සංවත්ථති. ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් පිණිස පවති. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්ථති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක් ප්‍රේමාය සංවත්ථති. මාතු සංසාර යෝගයෙන් එතර වීමෙන් ලැබෙන ෂේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. නිත්‍ය ධම්ම සුඛ විහාරාය සංවත්ති. මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවති. විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්ති. ත්‍රි විද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කමර එක ධර්මයක්ද කායගත සතියයි. මෙයින් ප්‍රකාශ වන්නේ මහත්ම සංවේගයේ පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස, මෙලව හිතසෝ පිණිස, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙන එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි. මේ දේශනින් පැහැදිලි වෙනවා කායගත සතියේ තියෙන උසස් බව. තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා. අමසංතේ භික්ඛවේ නපරිභුඤ්ජಂತಿ ඒ කායගත සතින් නපරිභුඤ්ජಂತಿ. යමෙක් කායගත සතිය පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත. අමසංතේ භික්ඛවේ පරිභුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිභුඤ්ජಂತಿ. මහණෙනි යම් කෙනෙක් කායගත සතියේ පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේ වෙනවා. අමසංතේ සම්භික්ඛවේ අපරිදුත්තං යේ සංඛාගත සති අපරිදුත්තා. යම් කෙනෙක් කායගත සතිය වළඳුවේ නැත්නම් එයත් අමෘතය වළඳුවේ නැහැ. අමසංතේ සම්භික්ඛවේ පරිදුත්තං යේ සංඛාගත සති පරිදුත්තා. යම් කෙනෙකුට කායගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතය වළඳුව අය වෙනවා. අමසංතේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා. යමෙකුට කායගත සතිය වැරදුනේ නම් අමෘතය වළඳුණා. වැරදුණා. අමසංතේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා. යමෙකුට කායගත සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් ඒ ඇත්තෝ අමෘතය වළඳුණු අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කායගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ, විසුද්ධි මාර්ගයේ, අභිධර්මයේ පටිසම්භිදා මග්ග පාළියේ, පටිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ, පටිසම්භිදා මග්ග පාළියේ සඳහන් වෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කායගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වෙලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගෙනෙන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නව සීලසිකය. සියල 14යි. කායගත සතියේ තියෙන සතරවැදාරම් කායගත සතිය නම් වර්ණ කසින වශයෙන් කායගත සතිය වැඩිමයි. නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ හා තවත් එවැනි තැන්වල පටිච්චෝල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපි දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ පටිච්චෝල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුල වාද සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාතු විභංග සූත්‍ර ආදීහි මේ කායගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. ඒ වගේ මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ පමණක් වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාප්‍රති අති සමාප්‍රති උපදවා ගැනීම පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ ධක්ඛින්සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක ප්‍රවත්නේ නැහැ. අනේ තීර්ථකයන්ට මේක විෂය වන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රමණයයි කායගත සතියවත් මේ පටිච්චෝල මනසිකාර වශයෙන් ගැනීම ආගත සති වඩන් ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් දිනක් මගඵල නිවන් ලැබුවා නම් ලැබීම දිනක් ලැබුවේ මේ ධක්ඛින් සාකාර පටිපොල මනසිකාර ආගත සති භාවනාවයි. එනිසා දැන් අද ඒ පටිපොල මනසිකාර සම්බන්ධ ආගත සතිය ගැනයි අපේ මේ දේශනාව. එනිසා මේ ආගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් කලින් අපි ප්‍රකාශ කළා. ආගත සතිය වඩන්නෝ සතෙන් මිදෙනවා. සතෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවද රසවිස ජිනි ශරීරය ගත නොවී යනවා. මුහුණේ වර්ණීය තහපත් වෙනවා. මුහුණ පමණක් නෙවෙයි සකල ශරීරයම වර්ණ සම්පන්න වෙනවා. එවාගෙම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. සෙනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනා කිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්ගේ පවා ධ්‍යානි සංසවින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ ආගත සති භාවනාව වැළඳීමේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම අර්ථය මහත්ම යෝගාක්ෂේමයේ සති සම්ප්‍රජඤ්ඤයේ ඥාන දර්ශනයේ මෙලව සැප සු මේ හිතසුව වගේම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසස් ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් හදාරා සමාගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩිමින් පටිච්චෝල මාසයෙන් වැඩිමින් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා. හේතුව පටිච්චෝල භාවනා අරමුණෙහි නිතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානයෙන් එහාට විචාර ප්‍රචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්න පටිච්චෝල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ධක්ඛින්සාකාර කරාගත සතිය දසාසුභයක් කියන මේ සමස භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. දිනක් මලියදේව මහ රහතන් වහන්සේ වැඩින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නම සමීපයේ තරි සාකච්ඡා කළා. එයා හිටියා ආයුෂ්මත් මලියදේව ඉස්තවරයන් වහන්සේ මේ කාර්යය සිහි කරගන්න මල්ල කිස්තරයන් වහන්සේ කැමතිනම් උදේක එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් බැගින් දක්ඛින්සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ. සමහර විට එක දාසක් එක ධ්‍යානයකින් එක දාසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දක්ඛින්සාකාරයේ කොටස් 32කින් ප්‍රථම ධ්‍යාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නම. එකින් තියෙනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ඥානයක් බැගින් ලබන්න පුළුවන් බව. නිසා මේක සලක බැලුව භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ඛින් සාකාර කයගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දක්ඛින් සාකාර භාවනාව ගැන පිටකත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ ධක්ඛින්සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අර්ථ කතාවල දක්වන උපදෙස් දෙලා දක්ඛින්සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ග්‍රහණ කෞසල්‍ය 7කුත් මනසකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රහණ කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ අක්ඛාකාරයෙන් මේක දැනගෙනගෙන තියෙන්න ඕනේ. මනසකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදේශ 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා මේ සප්තවිධ උද්ඝාන කෞසල්‍යෙහිවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත. වචසා, මනසා, වන්නතු, සංප්‍රාණතු, විසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන ආකාර හතින් වචනින් මේ ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ හත් ආකාරي දැනගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්නට ඕනේ. සංතානතෝ එක එක කොටාසයක හැඩරූපම දැනගෙන තියෙන්නට ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ දිශාව, නාමයෙන් යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්නට ඕනේ. ඕකාසතෝ ඒ කොටාස ශරීරයේ පිහිටෙන් දැනගෙන තියෙන්නට ඕනේ. පරිච්ඡේදතෝ ඒ කොටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්නට ඕනේ. මේ ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දෙවනු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ, නාතිසීගතෝ, නාතිසනිකතෝ, විච්ඡේප ප්‍රතිබාහනතෝ, පඤ්ඤාති සමතික්කමතෝ, අනුකුබ්බ මුංචනතෝ, අප්පනාතෝ, සායෝච සුත්තංකා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරය දැනගෙන ඕන මනසකාරීනවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හත ගැන කෙටියෙන්. වචසා කියන වචنين සජ්ජායනා කිරීම. ත්‍රිපිටක දානීය කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕන වචنين සජ්ජායනා කිරීම. දිනක් මලියදේ මහ රහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමතාන් වඩන්න ස්වාමින් වහන්සේලා දෙනම. ඒ දෙනමට ත්‍රිපිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත් වල නැහනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. මුනාසලාක මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණ ඇද්ද? නම එම මලියදේ මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නා. ආශ්මතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනේ සජ්ජහනා කරන්න කිව්වා. එයින් පහදලි වෙනවා මේක හැම කෙනෙක් කලමින් සජ්ජානාවතින් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජානා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජානා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙවෙයි වචන වශයෙන් පමණයි. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජහායන සීරිසය නිමෙන්න. ඒක සැලසුම්මයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සන් නහාරෝ අත්ථි අක්ඛිනියා වක්කං හදයන් යකනං කිලෝමකම් තිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිට්ඨං සිම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං මෙම මුලසිත අගත දින පහක්ම උදේට දසවාරයක් දවල්ට දසවාරයක් සවස්ට දසවාරයක් කියලා සවස්ට 30 වාරයක් කියවන්න ඕනේ. හැබැයි 30 වාරේ කියන්නේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ තියෙනවා නම් සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරිය නෙමෙයි එකවරට 100ක් වරක් කීමක් වරදක් නැහැ කියලා වැදගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3කට ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දවසේ 3කට 3 වරක් පොඩුවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වේලකට 10 වාරයක්. උදේට 10යි, දවල්ට 10යි, රාත්‍රියට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසයෙන් 32 දවස් 5ක්ම වචනින් කියවනවා. ගොඩාක් සද්ද නගන්නේ. තමන්ට ඇඬ පමණයි. තමන්ද තමන් කියන වචන ඇඬ පමණයි මේක කියවන්නේ. ඊළඟට පතිනෝම වාසිනොත් මුත්තං ලතිකා සිංගානිකා හේලෝ වාසා අසු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සිම්මං පිත්තා මත්තුලුංගං කරීසං උදරියං අංකගුණං අන්තං පප්පාසම් පිහකං කිලෝමකං යක්ෂණ පදයන් වක්ඛම් මත්ති නින්ජා අච්චේ නහාරු මන්සං කචෝ දන්සා නඛාලෝ මාකේසා මෙම අවශිත මුලට එකට කියන්නේ පටිලෝම පටිනෝ වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට උනේ උදේවරුවට දසවාරියයි දවල්වරුවට දසවාරියයි සංජාත දසවාරියයි එතකොට මෙහෙම දවස් 5ක් පටිලෝම නැවත අනුලෝම වශයෙන් මේ පටිනෝ වශයෙන් දෙකම දවස් 5ක් බැගින් සජ්ජායනා කරන අවචරින් දැන් අතර 32 අනුලෝම පටිලෝම වශයෙන් ජීවන් ඔක්කොටම කාලය යනවා දවස් 15ක් අද මාසයක් යනවා ඊළඟට බෙදා ගන්න කොටස් 6කට මේක සත්‍ය පංචකය වාක්‍ය පංචකය පප්පාස පංචකය මත්ලුංග පංචකය මේක චක්‍රය මුත් චක්‍රය කියලා නිමිතේන මේ කොටස් 6 බෙදා ගන්නවා බෙදාගෙන පළමුවෙන් සත්‍ය පංචකය ගන්නවා දැන් අර 32ම 15ක් වශයෙන් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි සත්‍ය පංචකය ඉතින් කේසා ලෝමා නඛා දන්තා සතෝ මේම දවස් 5ක්ම ඒ වචන පහ පමණ භාවිත කරන එක වාරයට අඩුම ගානේ 10 වාර දෙකයි දවසට කිස් වාරයක් ඊළඟට සතෝ දන්තා නඛා ලෝමා කේසා අගසිත මුලට ඒ පහ දවස් 5ක් සජ්ජායනා කරනවා නැවත කේසා ලෝමා නඛා දන්තා සතෝ සතෝ දන්තා නඛා ලෝමා කේසා මේම දවස් 5යි දැන් සත්‍ය පංචකයටම 15ක් ගත 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ පහ නොව ඉක්ම වෙලා ඊළඟ දානවා වක්ක පංචකය. ඊළඟ 15ක් න මන්සන්නහාරෝ අත්තේ අත්තිමින්ජා වක්කංසා 15යි. වක්කං අත්තිමින්ජා අත්තේ නහාරෝ මන්සං කියා 15යි. මන්සන්නහාරෝ අත්තේ අත්තිමින්ජා වක්ඛං වක්ඛං අත්තිමින්ජා අත්තේ නහාරෝ මන්සං කිය අනුලෝම පටිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙන ওই ටිකටම. ඊළඟට කේසාපටං වක්ඛං දක්වා කොටස් 10ම අනුලෝම 15යි, පටිලෝම 15යි, අනුලෝම පටිලෝම 15යි. එතනත් 15ක් යනවා මාස දෙකක් වෙනවා. ඊළඟට පප්පාස පංචකය හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං කිය අනුලෝම දවස් 5යි පප්පාසං පිහකම් කිලෝමකම් යකනං හදයන් කිය පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි එතන අද මාසයක් ගත වෙනවා දැන් මාස දෙකමාරයි ඊළඟට හේසාපතං පප්පාසං දක්ව කොටස් 3ම අනුලෝම දවස් 5යි කොටස් 3ම පටිලෝම දවස් 5යි කොටස් 3ම අනුලෝම පටිලෝම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් 3 ප්‍රගුණ වෙන්නේ ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරේසං මත්තුලුංගං අනුලෝම දවස් 5යි මත්තුලුංගං කරේසං උදරියං අන්තගුණං අන්තං පටිලෝම දවස් 5යි නැවත අනුලෝම පටිලෝම 15යි උඩ 15යි දැන් මාස 3මාරයි නැවත මුල කේසා පටන් මත්ලුංගන් දක්වා කොටස් 4 මික්කාසු කරලා අනුලෝම දවස් 5යි පටිලෝම දවස් 5යි අනුලෝම පටිලෝම දවස් 5යි දැන් මාස 4ක් යන ওই කොටසට ඊළඟට ගන්න මේද චක්කය ඒ කියන්නේ පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ එන අනුලෝම දවස් 5යි නේදෝ සේදෝ ලෝහිතං කුබ්බෝ සෙම්හං පිත්තං පටිලෝම දවස් 5යි නැවත අනුලෝම පටිලෝම දවස් 5යි දවස් 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං නේදෝ දක්වා නේදෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා දවස් 5ක් පටිලෝම කරනවා දවස් 5ක් අනුලෝම පටිලෝම කරනවා දැන් ඒකෝට මාස 5ක් සම්පූර්ණයි ඊළඟට ගන්න මුත්ත චක්කම් අන්තිම කොටස ඒ කියන්නේ 80 වසා කේලෝ සිංහානිකා ලතිකා මුත්තං දවස් 5 අනුලෝම මුත්තං ලසිකා සිංහානිකා හේලු වස අසු පට්ලෝම දවස් 5යි නැවතන් දෝම පට්ලෝම දවස් 5යි එතන අද මාසයයිනේ නැවතතර මුලින්ම වගේ කේසාපතම් මුත්තං දක්වා දවස් 5යි මුත්තං සිට කේසා දක්වා පට්ලෝම දවස් 5යි අනුලෝම පට්ලෝම දවස් 5යි දැන් මාස 6ක් ඉරනා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචිනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවාමයි. ඒ කියන්නේ දැන් වන්නතෝ, සන්තානතෝ, දිසතෝ, ඕකාසතෝ පරිච්ඡේදතු. මේ කොටස් කල්ලාත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ, ගුරු උපදේශයත් ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සතහන, කේසයන්ගේ පිහිටි දිශාව, කේසයන් පිහිටි ස්ථානය, කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එකෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එකෙන්දී සමාත කොටස් වැටහීම වර්ණ සංකාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නේ ඒ පටික්කුල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා. පටික්කුල වශයෙන් වැටීමට කියනවා පටිභාග නිමිත්ත කියලා. මේ ප්‍රතිමාග නිමෙත්ත ප්‍රතික්කොල අරමුණේ ප්‍රථම අධ්‍යාන වශයෙන් සිත සමාධියක් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා. දැන් වචසා සත්‍යයන නිමේ කියන්නේ ඊළඟ මනසා. මනසා සත්‍යයනටත් මේ වගේ මාස 6ක් නිමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනේ සත්‍යයනා කරන ක්‍රම ඒ ක්‍රමයටම මාස 6ක් සිටින් ආවර්ජන කරනවා. මේ වචනේ සත්‍යයනා කිරීම නිෂ්ඵල වන්නේ නැහැ. වචනින් සත්‍යහනා කිරීම නිසා මනසින් සත්‍යහනා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනින් සත්‍යහනා කිරීමේ ප්‍රයෝජනය. අනික කාණේක වැඩගත්ම කාරණේ මේකයි. මේ ප්‍රතිකූල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහෙනි. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නැහෙනි. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලන්න මෙනෙහි කරන යනකොට යම් කිසි එකක් තමයි තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞශල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒකද මනසා කියන මේ සිතින් ආවර්ජන කිරීමේදී අර වත්නි සත්‍යඥානාපිය මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යඥානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ මොනවාද අනුකුබ්බතෝ දැන් මේ 32 අනුලෝම පටිලෝම අපි කිව්වනේ ඒවා තනින් තනින් අතහරින්නට අනුපිළිවෙලින්ම අනුලෝම පටිලෝම කියවන්නට ඕනේ මේ අනුලෝම පටිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව බරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාති සීගතෝ ිතා ඉක්මන් නොවි හිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් කියන්නේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කිවන්නට ඕනේ. නාති සනිකතෝ බොහෝ ප්‍රමාණ නොවි යුතුයි. බොහෝ සෙයින් පලම් ප්‍රමා වෙනවා නම් හිත විසිරී යනවා. වෙන වෙන අරමුණෝ සිහිත යනවා. ඒක නිසා ඉක්මන් ද නොවි, ප්‍රමාද නොවි සාන්තව තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙහි කරන්නට ඕනේ සිටි. ඊළඟට පිටියපු ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාජයේ සිට නොඑක් නොඑක් දේවල් වලට විසිරී යන්න පුළුවන්. ඒවෙන් වළක්වා ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. අපි හිතමු දැන් කේසා, ලෝමා, නඛා දන්තවම නැවතිලේ කියනවානේ කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි හේසා කියනකොට හේසා හේසා හේසා හේසා හේසා එක වැඩි වේලාවක් හිතින් කියනවා ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා එතකොට හිතට එහා මෙහා දුවන්න වෙනාවක් නැහැ ඒ වෙලාවක් නැති නිසා විච්ඡේද ප්‍රතිබාහනයේ කියන හිත විසිරීම වලකින එවාගින් පන්නත් සමතික්කමනතෝ අනුකුබ්බතෝ මේ අනුකුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගතග සිට මුලට පංචක වාදී වශයෙන් කියලාගෙන යනකොට සිටින් යමක් යමක් වැටෙන්නේ නැති වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියන්නේ. ඒ තරනේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. දැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන් කියන්නේ නම පටිච්චසමුප්පාද සංඥාව. ඒකට සක්පාසා ඒ තනිකුලත් අන්නේකට කියනවා සංහත්ති සමතික්කමනතෝ දැන් කේසා ලෝමාහි කී කියති නම් කියවනේ. ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ. නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණින් පිළිකුලයි සතරණින් පිළිකුලයි කියන දවසෙ වෙන්නේ. ඒවා පේනවා. පිට තරමුණු වෙනවා. පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියන මේ වැටහිය නැති වෙනවා. ගංගේ අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියන වැටහිය නැති වෙනවා. ඒ වගේම හැදුව රුකම නිසා, ඒ වගේම පිහිට තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුමුකයන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි. ඒක එක කොටසල නම නෙමෙයි. ඒතර කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත තේලියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විචාර ප්‍රචාර හේතුසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. ඒ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවත මේ ප්‍රතික්‍රෝලෙ මෙනෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටි අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ. ඒ කේසාරමුණේ ලැබුණ ප්‍රථම ධ්‍යානය ආවර්ජන සමාපජන අදිඨාන උත්තාන පච්චේතන කියන අංග පහෙන් වසී භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජනා කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය. මේ පටික්කෝලයේ අරමුණ වේවා පටික්කෝලයේ මේ හිතේ අරමුණු වේවා එළඹ සිටීවා කියලා පටික්කුල මනසිකාරයේ එළඹ සිටීවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කුල අරමුණේ ප්‍රතිභාග නිමිති එළඹ සිටීවා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානෙ සමාධිගත වේවා කියන එක සමාපජ්ජණයට මුල පිරීම. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වෙලාව නීම කරුවේ නැහැ තව. ඉතින් විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එහෙම කිදින ඊට පස්සේ තුන් ආකාරයෙන්ම වශී කරගන්නවා. ඉස්සලා වර්ජනා කරනවා ප්‍රතික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිති එළඹ සිටීවා ප්‍රථම ධ්‍යානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා විනාඩි 2ක් පවතිවා. නැත්නම් විනාඩි 5ක් පවතිවා කියලා වෙලාව නියම කරගන්න ඕනේ. ඒ වෙලාව නියම කරගැනීම කියන අදිස්ථානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපජ්ජන අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරේනේ වශයෙන් පුරුදු කරගන්නවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාර්මුණේ ප්‍රතිභාග නිමෙත් එළලෙ සිටීමා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා. ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි උත්තානා කියන වශයෙන්තාව. එතකොට කෙටි කෙටි වේලාවක නැගිටින්න පුරුදු වීම එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආවර්ජන සමාපජ්ජන අදිස්ත්‍රාණ දුක්ඛාණ කියන හතරම ප්‍රගුණුණාට පස්සේ පච්චවේකනා කියන වශයෙන්තාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ. පච්චවේකනා කියන්නේ ධ්‍යාන චිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මේ වේලාව පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විතාරකය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව ප්‍රවතුන ඇති තමන්ගේ හද సంతානයට යොමු වී තනී කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකය අරමුණින් ඇසුරීමේ විචාරය අරමුණේ සිට පිනවීමේ ප්‍රීතිය අරමුණේ සිට සපවත් කිරීමේ සුඛය අරමුණේ සිට දෙන ඒකාග්‍රතාව මේ පහ වෙන වෙනම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම සත්‍යීකර කරන්නේ. මේ විචාරකේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සල බලලා ඒක එකට සම්පින්දණය කරලා බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම අධ්‍යානෙ ලැබුවානේ. ප්‍රථම අධ්‍යානෙ ලැබුවාට පස්සේ එක පාට ඊළඟට හැදෙන්නේ නැහැ. මේ ආකාර පහෙන්ම හොඳට ප්‍රගුණ කරලා සියවර දහස්වර මේ සමාධියේ සමාදින්නට ඕනේ. එක සමාපත්තිය වාගේ පුරුදු කරන්න ඕනේ. ඉතින් තමන් කැමති නම් පය, පය දෙක, පය හතර, පය අටක් ඒ තරම් ප්‍රවරුව, පය දහනක් ඔය විදිහට හරි ඒ ධ්‍යානයේ සිටින්න පුරුදු වෙන්න ඕනේ. ඒකෝ තේ ධ්‍යානෙ හොඳව ඇති වශයෙන් භාවිතපත් වුණාම ඊළඟ කොටසේක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. ඉතින් පස්සේ යෝග්‍යවර්ගයේ ඡාන්ත ලැබෙ වෙනවා. ඊට කලින් අමතක කරනමාපු කොටස වලදී පවා ප්‍රථම අධ්‍යාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා, පංච නීවරණ යටපත් වෙලා. ඒ නීවරණ යටපත් වීම නිසා කොටස පිටික් දෙකෙන් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම අධ්‍යාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකෝට දැන් අපි සලක බලමු. අප්පනාතෝ කිමේ ප්‍රථම අධ්‍යානේ සමාපත්තියට ගැනීමයි සමනදීමයි. ඊළඟට කයෝච සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීති භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනින්ම කියවෙන්නේ බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ එක දෘෂ්ටික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා සමාධි සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්නට ඕනේ. සමාගයේ සිටීමේ සමාගයේම නිතරම ප්‍රයත්නවා නම් ඒකෙන් හිත දීන බවටපත් වෙනවා දීන නිද්‍රයට නම් වෙනවා නිවර්ණයකට සමීප වෙනවා මන් දෝෂාහි භාවය ඇති වෙනවා නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා සමාධි නිමෙස්සම නිහි කරන්න එපා ඒක තේරුම මේකයි දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටිනක විදර්ශනා කරන්න ඕනේ ඒ විදර්ශනා කිරීම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය, ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධිය වැඩිවී මං කියලා කෙනෙක් නෙමෙයි, බුද්ධලෙක් නෙමෙයි. සමාධිය වැඩිවී නාම රූප දෙක. ඒ නාම රූප ශ්‍රේණියක් ශ්‍රේණියක් පාස ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු වෙනු. ඒ වගේම ධ්‍යාන සිටි. ධ්‍යාන සිටියේ තිබෙන ධ්‍යානාංග පහ ඥාන සම්ප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්โดර පිළිලක්ෂණියට විදර්ශනාට හරවන්โดනේ. එතකොට ඒ යෝගාවචරයා ඥාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම ගයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට මද්දත් කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම වෙනින්න කළ යුතුයි. අනික පග්ඝහ නිමිත්ත. පග්ඝහ කියන්නේ හෙතර රූප විදීම. එක දිලිමත් කිරීම. දැන් සමාධි හිත දිලිමත් කර කර ඉන්නා නම් එක විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධිය දිලෙනවා. එසා වීර්ය සමභාවයෙන් කියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමාධියේ වීර්ය නිපිල් වෙලා සමාධි වීර්ය නැති වෙලා ඉතින් උපේක්ෂා මොහොතේ ඉතින් දිත්‍රි වෙනවා. එසා මේ වීර්ය වැඩි වෙනකොට වීර්ය වැඩි වුණා කියලා දැනගන්න ඕනේ. මේ අදිනුවත අදුණු බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීති භාව සූත්‍රය. අනුත්තර සීති භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීති භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. එතකොට අනුත්තර සීති භාවයේ ලබන්නට නම් වරින් වර සමාධි සිිතේ දීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට පිළිමත් කරන්න ඕන. ඒකට කියන පග්ගහණී කියලා. සමාධිත නිසිදී යනකොට එතෙන්දී සමාධි සිිත ශාන්ත භාවක පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණී කියලා. සමාධි තමාට භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහ වෙනවා. එකෙන් බුදුගුණ සිහි කරමින් දහම් ගුණ සංගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කර ගන්නට ඕනේ කියලද සම්පහන්සුනි කියලා. ඒ වගේම වීර්ය අඩුක් නැතුව වැඩික් නැතුව යහපත් ධ්‍යාන ධර්මයේ පවතිනකොට තමන්ගේ සිත අධිපේක්ෂණයේ තියෙන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්නට ඕන. ඒ වගේම ඊළඟට කියනවා අනීතාදිමුක්ඛෝ ලෞකිකාසා නුකොත මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕන. සංදී තියා ගන්නට ඕන. අනිකක නිබ්බාන ආදී රතෝ ලෞකික අපේක්ෂාවෙන් තොර නිර්වාණයම සිත පිහිටුවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්නට ඕන. මෙන්න මේ කාරණා හය සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕන. අනික තමයි බොජ්ජංග කෝසල්. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත ලැබෙනවා. එතෙන් ගියන් වෙලාවක හිතේ වීර්ය වැඩි වුණක් කියන එතින් ධම් වේතිය වැඩිය පිහිටි කියන තුන නෙවැඩි යුතුයි. ඒක වන්නකොට හිතේ මේ වීර්ය වැඩි වෙනවා. එතෙන් ගියා ගන්න තෝනේ පස්සබ්දි සමාධි උපෙක්ඛා. මේ තුන වැඩනකොටන වැඩි වෙච්ච වීර්ය සමභාවය තේනවා. ඒ වගේම යම් වෙලාවක හිත නීන බවට, ඒ වගේම මන්දෝත්සාහී බවට අලස බාටපත් වෙනවා නම් එතෙන්දී පස්සබ්දි සමාධි උපෙක්ඛා නොවඩා නම් ඉච්ඡේ විදිය පිටිකුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොද්ධංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්න තෝනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට නොදී, නීනෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනෙන් උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර දක්ෂිණාකාරය වචනින් 6 මාසයක්, සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාස පරිච්ඡේද කියන කර්ම පාණේ පහිනොත් වර්ණ సంతාන ගන්න ආශය ඕකාස කියන ප්‍රතිකූල පහිනොත් තමන් ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලෙ ගන්නෑ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නු සච්චපංචකේ අරගෙන එහිදී හේසාලෝමා නකාදන්තා පචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ හේසා දෙතිස්කුණපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත පිහිටි විකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණුප කොටසක් ඇත්තේය. අනේ හේසා අත්ථී කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි හේසයෝ වර්ණයෙන් අද්දාරිට කෙනවත් ගස් පෙනෙල ඇතමින් අතිසයින් කළුපාට ඇත්තාහ. සටහනින් කිපුල් කෙඳිවැනි සටහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාමෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන්සිලුව පිටුපසින් ගලවලුව යනමයින් පිරිසිදුුනා වූ හිසවෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වසයෙන් හිසවෙලා සිටි සමමත වියට අගක් තරම් වැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ. එන්න වර්ණ වශයෙන්, සතන් වශයෙන්, දිසා වශයෙන්, පීතිතන් වශයෙන්, හිම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා ප්‍රතිකූලයේද කොහොමද? මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගම්මයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ සුවිශේෂය තියෙන්නේ මේ එක වචනේ කීපාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ථී ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ විලාසිතේ සමමත පිහිටියා වූ නමානුදාසක් හෝම කූපයන්නියෝ තෝමනම් කුණප කොටසක් ඇත්තේය. ඒකිවේ අත්වීමස්මින් කායි ලෝම ඒකේ රුමිළඟත මේ කයහි ලෝමයෝ වර්ණයෙන් කළු පිරුවන් වර්ණ ඇත්තාහ. සටහනින් සැවැන්දෙන මුල්වැනි සටහන් ඇත්තාහ. නිසාමසයෙන් උඩ යට දෙදිසා විහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි මෙහෙමි එක්තරම් බැසගත් මුල් තලයෙන් උඩින් අහසින්ද සරසින් ඔවුනුන් දෙන්ද පිරිසිඳීම් ඇත්තාහ. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කර ගන්නවා. අත්ති විමස්මින් කායේ නඛා මෙකිස් තුනපයිතින් සදුනා වූ මිහිකයෙහි මේ විසිනිය පෙතුනම් කුණක කොටසක් ඇත්තේය. මේකයි මිය පොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සටහන් වශයෙන් මාළුපිලේ පොතු වැනි සටහන් ඇත්තාහ. නිසා වශයෙන් දෑතේ මිය පොතු උඩ දෙසා විහිද දෙපායේ මිය පොතු යට දෙසා විහිද පීචියාහ. පරිච්ඡේදවත් පිහිටිතන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලි අගමසින්ද උඩින් අහසින්ද පිරිසිඳින් නැත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය එහෙම නියපොතු. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුගැන්ගෙහි ඉදිරි පිට ඇති දන්තයන් සතර දෙනෙ මැති පිටකෝ බාලෝ ලැබු ඇත මෙ සතහන් ඇත්තාහ. ඉන්ද පස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල්ක කුලක් වැනි සතහන් ඇත්තාහ. ඉන්දපස එක එක දන්තයක් කරත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ. ඉන්දපස දෙති දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ. ඉන්දපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ. යටියන් දෙහෙද මේ අනුරූපමය. දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාව පිහිටිතන් වශයෙන් දිහනු මත පිහිටියාව. පරිච්ඡේද වශයෙන් කණු යටෙහි දැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඕනුවුන්ගෙන්ද පිරිසිමින් යත්තාහ. එසේ දන්තයන් මේ ශරීරයෙහි දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ය සතහනින් පිළිකුල්ය ගන්ධයෙන් පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ය පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය. මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් එක හදාරන්න පුළුවන්. ඕනේ කරන්නේ කොත්තාස තේරුම් කර ගැනීම සඳහා ලැබෙන වචන වලින් භාවිත කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සති භාවනා වශයෙන් සමත හා විපස්සනාව ලැබීමයි. දැන් මේ එක එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොටාස කිසිසේම තියෙන රූප සම්භාරයක්. ඒ වගේම මේ කොටාස මෙනෙහි කරන සිට ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා. ඊට පස්සේ විපස්සනාවට සමාධිය විපස්සනාවට හැරෙනවා. සමාධිය විපස්සනාවට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස්තුන කොටාසයේ සහිත සීලම රූප කයත් නාම කයත් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් අවබෝධ කරගෙන ඉන්හාද ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් සමාගිය සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන සමාගි හේතු සම්පත්ති ගුණා නම් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමට පත් වෙන අතරේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් මෙතනවරක් සිහි කරගන්න ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගත සතිය කියන්නේ කාගත සති භාවනා ක්‍රම 18ක් මං කියවන්නේ කෙටියෙන්. ඒයින් එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැඩගත් වෙන එක මං ගෞරවයෙන් ආරාධනා කරන අතරත දැන් මේ දේශනාව තුලින් ලැබෙන ධර්මසාකාර ප්‍රතිකූල මනසිකාරය යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වාගේ සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේ නොපෙනෙනවා, දෙවියන්ද මනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා, මූණේ වර්ණේ පහපත් වෙනවා, වසහිසාවිනා උද, දිනවල විපත්ති වලකිනවා, එවාගෙම සිත සමාධිමත් වෙනවා. අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා. ආයු කෙලවර සුභතිගාම වෙනවා. භව සංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. නිබ්බානාභිරත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේදී මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා. සංවර සිහියේ බව ඇති වෙනවා. සංවරව ඇඳුම් නැදින්න හිතෙනවා. සංවරව කතා කරන්න හිතෙනවා. කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා. මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා. ඒ වගේම අරති රතේ සහ කියන්නේ එපාකම් දුර වෙනවා. සිල් රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවානේ ඒක තාරති. ඒක නැති වෙනවා. ඒ වගේම රති මේක මේක දෙයට ආසාවල් නැති වෙනවා. ඒ වගේම බය දෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ නැහැ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඒ වගේම භයාන කර්මුණ ගැන හිතන්නේ නැහැ බිය වෙන්නේ. මේ භයතාවක් සිටී ඇති වෙනවා. සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවන් ජීවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්නේ පිපාස අවගස සුලම් විසුපුරු සර්පාදීන්ගේ තීඩා අනුන්ගේ නින්දා පහස චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් වෙන නානා ප්‍රකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා විසා ගැනීමේ සත්‍ය ලැබෙනවා. ඉතින් මේ වාගේ සමාත මෙලවම මේ පුදුමාකාර සැනසීමක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහා යන අරමුණේ තරහා යන්නේ නැහැ. බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් පේන නිසා කාග්යක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ. අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් නැහැ. බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේශාක්‍ය උපකාරයක් වෙනවා. අභ්‍යන්තර තත්ත්වයේ හොඳින් තේරෙනවා නම් මම යන්නේ නැහැ. වැඩි හැසිරෙන්නල හැසිරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, පුණ්‍යමය ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බාට සමුනවා ගන්නට මේ භාවනා කරම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාපොරොත්තු භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල සමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංශ දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජාගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයේ තියන්ද යෝති යෝති පරාණ වෙන්න මෙවැනි භාවනා ක්‍රම ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. නිසා සුන්දෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් දේශනා කොට වදාර මෙවි ලෝතුරා සූත්‍රයේ පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිස්ථාන කරගනිමු. අද මේ දවස විශේෂයෙන්ම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අධිහත් වෙදපත් වූ දවස, ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස, අග්‍රස්නාග තානාන්තර ලැබුණු දවස, මහා ශාවක සමාගම ඇති වූ දවස, මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඉදෙමින් දස් කරගන්න මේ කුසලයේ අපට සිංහවට පිහිට වෙන ලෝපහළු සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝක බුදුරජාන් වහන්සේ තුතුම බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ද ගුරු පූජාවක් ද වේවා. එවාගෙම අප සෑම දිනකට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිර ජීවනයේ හා ශ්‍රද්ධා සීල සත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රදායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත්‍ය පරමාර්ථ වශයෙන් ප්‍රතිබෝධීන් අග්‍රාමා මහ නිවන් සෝපිනිසක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය හැම දිනාට දෙලොව ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තුම්මේ සදාති. අද නවම් පොහෝදා ධර්මානුශාසනාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ.